දැන් මේ ආණ්ඩුව අර අක්කරයක් ඉඩම තියෙන ගේ ඇතුලේ ඉන්න ආණ්ඩුව මේ වෙනකොට ප්‍රජා 100ක් විකුණනවා. ප්‍රජා 100ක් විකුණන ගේ විතරක් තියෙනවා. අවු මහත්තයාට ඉන්න ගේ තියෙනවා. ඒ වගේ ආණ්ඩුවේ ඉන්න නායකයන්ට ඉන්න ආණ්ඩුව තියෙනවා. ගේයි අක්කරයක් තියෙන ඉඩමේ ප්‍රජා 100ක් විකුණනවා. විකුණන ගමන් මොකක්ද දන්නවද කරන්නේ? අර ගේ ඇතුලේ තියෙන පිගම්බඩු, හැඳි, ගෑරුප්පු, පුටු විකුණනවා. ඒකේ තොරතුර මොකද්ද? රුපියල් 20 දෙති ලොතරැයිය. රුපියල් 20 දෙතිමු ලොතරැයිය. රුපියල් 30 ගන්නවා. දැන් ඒකේ ඉන්න නියෝජිතවරු පාරට බහැලා කියනවා මේක කරන්න එපා. මේ මහ ලොකු ආණ්ඩුව, මේ යහපාලන ආණ්ඩුව. මේ ආණ්ඩුව හරි සර්ව සාධාරණ මිනිස්සුන්ට සියලු දේ තියෙන ආර්ථික ශක්තිමත් ආණ්ඩුව. ආර්ථික ශක්තිමත් නම් දෙයියනේ මොන මේ දෙයකටද මේ සංවර්ධන ලොතරැයි රුපියල් 10 කින් වැඩි කරන්නේ?